හිත අරන් යන්න ලඟ තියාගන්න අයිති නෑ තවත් දුක දරන් ඉන්න ඉතරි දව ගන්න ඉඩක් නෑ තවත් හිත අරන් යන්න ලඟ තියාගන්න අයිති නෑ තවත් දුක දරන් දරිදව ගන්න ඉඩක් නෑ තවත් පියා බන්න තව ඉඩක් දෙන්න ඔය සිත්නහසු ගැබේ මෙතු පියාගන්න තව ටිකක් ඉන්න මගේ පුළුල්ලුර තලේ මගේ පුළුල්ලුර තලේ ළඟින් ඉන්න තව ටිකක් දෙන්න ඔය මෙත් පියුම් විලේ සඳ අරන් එන්න තව සිනාසෙන්න මගේ සිහින මල්වනේ මගේ සිහින මල්වනේ හිත අරන් යන්න ළඟ තියාගන්න තවත්